Buddhang vande dhammang vande sanghang vande buddhang dhammang sanghang vande samanta chakravalesu atra gacchantu devata sandhammam munirajasya sunantu sagga mokkhadam dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa chirapravasin purisam durato svatthimagatam jnatimittha suhajyaja abhinandanti agatam tateva kata punyanti asmaloka parangatam punyani pati ganhanti piyanyati va agathanti gauraniya mahasangharatna avasarayi sadahavat vasanavanta pinuthuni sri lankavehi dakunu palate nimathara distrikkehi belegoda sunandaram viharasthanehi මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2019 වර්ෂයේ වප් පුන් පොහොදා ධර්ම දේශනාවට මුහුණ දෙන අවස්ථාව. එනතුනේ අපට මේ සම්බුද්ධ ශාසනයක් ලැබුණේ සතර බොහෝ කාලයක් කරපු මහත් වූ පිනකාරී සංසයක් විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපාගත සත්‍යයේ මනස් ලෝකෙට එන ලැබෙනවා කියන කාරියට අර කැස් බෑගෙත් මේ සිදුරෙන් අහස දකින්න හා සමානයි කියලා. ඔබ දන්නවා බිය දණ්ඩ කියලා කියන්නේ අර ගමයන් බඳින ලී කොටය. ඒක මැදින් සිදුර ළඟින් එක දෙකට කැඩිලා එලේ කැබල දෙක මොහොත දැම්මට පස්සේ ඒක තනින් තන පාවේ පාවේ තිබුණා. අපිට හිතන්න පුළුවන් අර කැඩෙච්ච සිදුර ළඟින් මේ දෙකම එකතු වෙයි කියලා. එක ඉතාම දුර්ලභ අවස්ථාවක් සාගරය ගැන කොච්චර විශාලදනි ඒ සාගරයේ තැනින් තැන එහෙම ගිහපු මේ විදිහ කැබලි දෙක කවදා හරි දවසකට එකතු වෙනවා නම් එකතු වෙනකන් තෝන අර කැඩෙච්ච සිදුරු දෙක ළඟින්ම එකතු වෙන්නට ඕන. ඒ එකතු වෙච්ච අවස්ථාවේදී මොහොතේ වාසය කරන අවුරුදු 100කට වරක් විතර උඩට එන කැස් බෑවෙක් ඉන්නවා. අන්නේ කැස් බෑව ගැස් දෙකම පේන්නේ එක හැයි පේන්නේ. තේන එක නැසෙන් අර සිඳුරෙන් අහක දකිනවායි කියන කාරණේ සිද්ධ වෙන පුළුවන්ද? ඒක හිතාගන්නවත් බැරි තරම් ඉතාම දුෂ්කර කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි කාරණයක් වුණත් මේ ලෝකේ වෙන්න පුළුවන්. දුෂ්කර වනිලෙ ඉක්මනින් වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා අමාරුයි කියලා අපාගත සත්‍යයේ නිරේ තිරිසන් ප්‍රේත අසුර කියලා මේ අපාගත සත්‍යයන් යම් සත්‍යයක් වැටලිනව නම් යටි වැටිච්ච සත්‍යයන් නැවත මනස ලෝකයට සුගතියකට එනවා කියන එක කනකැස්බෑවේ වියසුදුනේ මහත දකින්නට වඩා දුර්ලභයි කියලා ඒක සූත්‍රයක දේශනා කරනවා. ඊළඟට නැවත බුදුහම දේශනා කරනවා මනස ලෝකයට ආවත් මනස ලෝකයට ආපු අවස්ථාවේදී අස්කන්නාසාදී ඉන්ද්‍රිය කලත්යෙන් තොරව සම්පූර්ණ පරිපූර්ණ මනසක් භාවයක් ලබලා සද්ධාන් තම්මලකා අත්ලගේ දරුවන් සහිත උපදින ලැබිලා සම්බුද්ධෝත්පාද කාලයක උපදිනක් ලැබිලා ඒ සම්මුද්‍ර ජාන වහන්සේගේ ධර්මය අහන ලැබුණා කියන එක නැවත බුදුහම දේශනා කරනවා කණකස් බෑරේ වියසුදුනේ මහත් දකින්නට අපනාමාරිය කියලා. එතකොට දුගටි ඉඳලා සුගතියට එන එක කණකස් බෑරේ වියසුදුනේ මහත් දකින්නවා කියන්නේ මනුස්සරෝකට ආවත් හැම කාලෙම සම්බුද්ධෝත්පාද කාලයක් නැහැ. ඉතාම කාලාන්තර කල්ප ගානකට පස්සේ තමයි සම්බුද්ධෝත්පාද කාලයක් ඇවිල්ලා සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. එතකොට අපි දෙවර කණකස් බෑරේ වියසුදුනේ මහත් දකින්න වගේ වැඩක් තමයි අද අපි මේ ලබලා තියෙන්නේ. පින්තුනේ ඒක නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි. සතර පින්වා පින්දහම් කළා තියෙනවා. දාන ආදී පින්දහම් කළා තියෙනවා. අමනසාතර හොඳට සලකලා තියෙනවා. වැඩිහිටියන් ගරු කරලා තියෙනවා. ගුරුවරයන් පුදලා තියෙනවා. කුසලයට නැඹුරු වෙලා ජීවිත ගත කළා තියෙනවා. ප්‍රාර්ථනා කළා තියෙනවා. සම්බුද්ධ ශාසනයක් ලැබෙන්න. ලැබෙන සම්බුද්ධ ශාසනය තුළ පරිපූර්ණ මනසාන්ත භාවයක් ලැබෙන්න. සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්න ආදී කාරණා වශයෙන් මේ හැමදේමත් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. අනේ ප්‍රාර්ථනාවෙහි අග්‍ර ප්‍රතිඵලය භුක්ති විඳින අවස්ථාවක් මේ අවස්ථාව. ඉතින් පින්තුනේ තමන් ජීවිතේ පුරාම හැමදාම සතුට වෙන්න තමන් මේ වගේ තාම දුර්ලභ අවස්ථාවක් ලැබුව කෙනෙක් කියලා. ඔබ හැමදාම යනවනේ කන්නාඩි ඉස්සරහට නේද? මුහුණ බලන්නනේ, කොණ්ඩේ පේරන්න. ඒ අනේ හැම අවස්ථාවකදීම ඔබ හිතන්නේ මේ කන්නාඩි ඉස්සරහ ඉන්න පුද්ගලයා නිකන් කෙනෙක් නෙවෙයි. කල්ප ගාන පින්කල් ආපු කෙනෙක් කිය මේ කන්නාඩි ඉදිරිපස ඉන්නේ කෙනෙක් ඔබ හිතන්න. බැරි වෙලාවත් ඔබේ ඒ කුසලය පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඔබට ලැබෙන මේ කෙස් ටික මේ මනුස්ස කෙස් නොවෙන්න තිබුණා. ඇතැමිට සිංහයගේ කෙස් වෙන්න තිබුණා. කොටියෙක්ගේ කෙස් ටිකක් වෙන්න තිබුණා. මාළුවෙක්ගේ වරලක් වෙන්න තිබුණා ඔබේ මේ කෙස් ටික. ඇතැමිට මනුස්ස රෝගයට ආව ඒ පින ඔබේ පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපතින්ම ඔබ මන්ද බුද්ධික වෙන්න තිබුණා. උපතින්ම බිහිර වෙන්න තිබුණා. උපතින්ම අන්ධ වෙන්න තිබුණා. ඇතැමිට ඈත දුස්සර ප්‍රදේශයක මැලපෙරදි වගේ සද්ධර්මයක් අහන්න ලැබෙන තැනක ඔබ ඉපදෙන්න තිබුණා. ඇතැම්ට දැඩි සාගත තියෙන ආහාර පාන ආදී හිඟකම් තියෙන ඉතියෝපියාව වැනි ඉතාම දුෂ්කර ප්‍රදේශවල ඔබ ඉපදෙන්න තිබුණා. ඒ හැම අභියෝගයක්ම ජයගෙන කර්මයේ විසින් ඔබ ඉතාම ලස්සනට හරියට මල්ලාසනයක් උඩට ගෙනාවා වගේ ඔබ ලස්සනට උඩට ඔසවලා තියෙනවා. මේ ගැන ඔබ නිතරම හිතන්න. ඔබේ ළඟ ඉන්න දරුවන් පින්වත් දරුවන් මේ හැමදෙනාමත් එහෙම සතර පින්කල් ආපු දරුවන්. අන්නේ උතුම් මනසාත්ම භාවය ලැබුවා කියන අපි මේ ලැබපු ඉතාම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. එක මොහොතක්වත් අපි අපතේ හරිනේ හොඳ නැහැ. බුදුහාමුදුරෝ සම්මා සම්බුද්දත්වයට පත් වීමත් සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයන් කීපයක් තියෙන මේ අතර එක් ඥානයක් තමයි චතුපපාත ඥානය කියලා කියන්නේ. සත්‍යයන් එක භවයකින් දුත වෙනා නැවත භවයක උපදින ආකාරය බුදුහාමුදුරෝ හොඳට දැක්කා. අනේ දැකපු අවස්ථාවේදී බුදුහාමුදුරන්ට විශේෂ අවබෝධයක් ලැබුණා. මොකක්ද අවබෝධය? ඒ අවබෝධය තමයි මේ මනස ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් මනස ආත්ම භාවය අවසන් වෙනකොටම මිය ගිහිල්ලා කොහෙද ඉපදෙන්නේ? මිය ගිහිල්ලා ඉපදෙන දුගද ගාමී තැන්වල සතර අපායයි. ඇතැමිට මනස ලෝකෙ බොහොම කීර්තිමත් හිටිය අය, ධනවත් හිටිය අය, හොඳට දරුවන්ට උගන්වලා හිටිය අය මේ බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ යන්නේ තිරිසංගත ආත්ම භාවයට නැත්නම් ප්‍රේත ලෝකෙට. අපාගත වෙන සත්‍යම අතරනොත් වැඩිපුරම දෙනා යන්නේ ඔය ලෝකෙටද? ප්‍රේත ලෝකෙට යන්නේ. ඇයි ප්‍රේත ලෝකෙට යන්න හේතුව? ඔව්, දැඩි ආසා තෘෂ්ණාව නිසා. ඒ කුමකට තෘෂ්ණා කළ දාසා කළද? වෙනත් ඇගේ දේ පරවලටද? නෑ, පින්නතුනි තමන්ගේම දේ පරවලට. ඔබම හම්බ කරපු ඔබටම අම්ම තාත්තගෙන් ලැබිච්ච දේපළ වලට ඔබ ආසා කළා. ඔබේම දරුවන්ට ඔබ ආසා කළා. ඔබම උපයපු ධනයට වාසා කළ තමයි බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ. පින්තුනි මෙන්න මෙතනින් තමයි බුදුහාමුදුරුව අපට පිළිහෙට වෙන්නේ. මෙන්න මේ අනතුරට පත් වෙන්නට ඉඩ නොදී අපව කුසලිය තුල ඉස්මතු කරවන්නටයි ස්වර්ගගාමී මාර්ගය දේශනා කරන්නටයි බුදුහාමුදුරුව මූලික වශයෙන් උත්සාහ කළේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපෝ සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේට කටයුතු කළේ ලෝක සත්‍යයන් කෙරේ බොහොම කරුණාවෙන්. අපි අතෙන් මෙට කෙනෙකුට ආහාරයක් දුන්නොතින් ආහාරයේ ප්‍රයෝජන නිවන්නේ ඩවුන්සයින් එකයි. කෙනෙකුට ඇඳුමක් දුන්නොතින් ඇඳුමේ ප්‍රයෝජනේ තියෙන අවුරුද්දේ දෙකයි. කෙනෙකුට රැකියාවක් අරන් දුන්නොතින් ඒක විස්තරයක් සම්විතරයි. කෙනෙකුට ගෙයක් හදලා දුන්නොතින් ගෙදර ප්‍රයෝජනේ තියෙන මරණයට පත්වන සම්විතරයි. දින තුන අපි කෙනෙකුට අවුරුදු 100ක් සියලුම පහසුකම් දීලා උදව් කරන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. පිනක් ඒක. ඒක බුදුහාමුදුරගේ කළ තියෙනවා. නමුත් දින තුනි කෙනෙකුට අවුරුදු 100ක් සියලුම පහසුකම් දීලා උදව් කළත් මේ සසර අපි ආපු ගමනට සාදේශව ඒ උදව් කිරීම කොයි වගේ දෙයක්ද? හරියට එක දවසක එක පාන් පෙට්ටක් එක බත් තේලන් දුන්නා වගේ. සතරංගා ආත්මවා අසබලා වයපි. තවත් ඉදිරියට බොහෝ සතර ගමනක් යන්න ඉන්න අය අපි. එවැනි තත්ත්වයක් මත කෙනෙකුට අවුරුදු 100ක් උපකාර කරලා ඒක ලොකු උදව්වක් නෙවෙයි. නමුත් ඒක පිනක් අපට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් කෙනෙකුට දෙනවා නම් ලොකුම දේ තමයි ධර්මයෙන් උදව් කරගන්න. කෙනෙකුට සුභදිගාමී වෙන උදව් කරන්න. මෙතන යන අපි දැන් උදෑසන පින්න දුන්නේ යන දානි බෙදුවා. ඒ දානීය බෙදිය ඔබට කුසපිරෙන විතරක් නෙවෙයි. මේ සිල් ආරක්ෂා කළා, ඔබේ කුසලයේ දිනු කළා, ඔබට සුගතිගාමි වෙන උදව් කළේ. මේ විහාර ස්ථාන වලට උදව් කරන්නේ නැත්නම්, පිළිම වහන්සේලා හදන අය, දහගම් හදන අය, ධාතු මන්දිර හදන පින්නතුන්. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ මේ ආත්ම භාවයේ සතුටෙන් තියන්නේ විතරක් නෙවෙයි, ඔබට සංසාර සුගතිගාමි වෙන්න, ඔබේ ඈත එකතු කළ වැඳලා ඒ ඇති කරගන්නා වූ පුණ්‍ය ඵලයෙන් ඔබට සසර කල්ප ගානක් සුභදිගාමි වෙන්නයි ඔබට උදව් කළේ. මේ ගැන නිතර හිතන පිළිතුනි, දැන් ධාතු මන්දිරය බලනකොට නික කොච්චර ලස්සනද. ඒ ධාතු මන්දිරය දැකලා කී දෙනෙක් නම් සුභදිගාමි වේද? ඒකට අධ්‍යක් ඇඳලේ වැඳල එකතු කරලා බෞද්ධයන් විතරක් නෙමෙයි නේද? ආ බෞද්ධයන් සාමාන්‍ය මේක යුත කරනවලනේ. ඒ ඇත් මේක දිහා බල සතුට වුණා. සාදුකාර දුන්නා. පින්නතුනි බොහෝ දෙනෙකුට මනුස්ස ලෝකෙ තරක් නෙවෙයි අමාර ආමනුෂ්‍යයන් දෙවියන් බ්‍රහ්මයන් මේ වගේ දේවල් දැකලා සතුට වෙනවා. ඒ සතුට වීම පින්නතුනි හිතන්නේපා සුළු මොහොතක සතුටක් කියලා. ඒ එක සාධුකාරය තුළ ඇතැමිට බව සිය ගානක සුභතිගාමී වෙනට කුසලයක් ඒ ඇත්තන් උපහා ගන්නවා. ඉතින් පින්නතුනි බුදුහාමුදුරුව අපට ඉතාම ලස්සනට අගය කළා. කොහොමද කුසල කරගන්නේ? ඒ කුසලයේ කොහොමද අපි ඉහළටම දිනු කරගන්න ඕනේ කියන එක ඉතාම පැහැදිලිව අපට දේශනා කළා. අපි අද මාතෘකා කරගත්තු ගාථාවෙන් සඳහන් වන්නේ ධම්මපදින ගාථා දෙක. චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාති මිත්තං සුවං ජාත අභිනන්දං ත්‍යාගතං තතේව කත පුඤ්ඤන්ති අස්මා ලෝකා කරංගතං පුඤ්ඤානි පතිගණ්හන්ති තියං ඥාති වාගතං. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බොහෝ දුර බැහැර ගිහිපු කෙනෙක් ඈත රටක ඉන්න කෙනෙක් තමන්ගේ මිතුරන් හොයාගෙන වෙනත් රටක යනවා නම් අන්නේ තමන්ගේ මිතුරන් හොයාගෙන එනකොට අර තමන්ගේ හිතවත් යාළුවා තමන්ගේ රටට ප්‍රදේශයට එනකොට ඒ මිත්‍රයා පිළිගන්න අනිත් අය සුහදව සූදානම් වෙලා ඉන්නවා. යම් ඔබ වුණත් ඈත ප්‍රදේශයකට යනකොට ඔබේ ඥාතින් එහෙම කලින් දැනුම් දීලා ගියොතින් කෑම බීම වෙලා ඔබ එනකම් බලාගෙන ඉන්නවා. ඔබ පිටරටකට ගියොතින් ඒ අය ගුවන්කොට වලට ඇවිල්ලා වාහනේ තියාගෙන ඔබ එනකම් බලාගෙන ඉන්නවා. සමහරකට මල් මාලා එහෙමත් අතේ තියාගෙන ඔබ ආවම දාන්න පිළිගන්න. ඊට පස්සේ අපි නල්ලගෙන වාහනේට නංගගෙන ගෙදරට එක්කන් ඇවිල්ලා හොඳට සලකනවා. බුදුහාමර දේශනා කරනවා අන්නේ වගේ තමයි අපි කරපු පින්කම්. ඒ පින්කම් විසින්ම සුගතිය විසින් අපිව පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා. පින්කම් වලන් සංසේ මේකයි කියලා. පින්තුන් අහල ඇති මොගලන් මහරහතන් වහන්සේ විමානවත්තු පේතවත්තු වල සඳහන් වෙන බොහෝ කතා ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා. පේතවත්තුවේ සඳහන් වෙන්නේ පව් කරලා අකුසල් කරලා දුගතිගාමී වෙච්ච සත්‍යයන් වෙනවා. විමානවත්තුවේ සඳහන් වන්නේ පින්කම් කරලා සමහර සුළු පින්කම් කරලා ඒ දිවි රෝගවල ගිහිල්ලා සුගතිගාමි වෙච්ච යන සංහන වෙනවා. සමහර අය දැන් ලොකු පින්කම් කළා කුඩා දිවි රෝගවල ඉන්නවා. සමහර අය ලොකු පින්කම් දිහා දැකලා සතුට වෙලා අර පින්කම් උදව් කරගෙනටත් වඩා ඉහළ දිවි රෝගවල බවල වෙමින් ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ වැඩෙනකොට සමහර දිවි ලෝක ඉන්නවා තියෙනවා දිවි ලෝක විමාන පහළ වෙලා තියෙනවා. දිව්‍ය රත් ආදී ඔක්කොම සූදානම් වෙලා තියෙනවා. නමුත් දෙවි කෙනෙක් නැහැ. මොගලන් මහරහතන් වහන්සේ අහනවා මොකද මේකට හේතුව කවුද මේ ලෝකේ දිවි ලෝක කෙනා කියලා. කියනවා මේ දිව්‍ය විමානයේ නිර්මාණ වෙලා තියෙන පුද්ගලයන් අයිතිකාරයේ තාම මෙහි ඇවිල්ලා නැහැ. යා කොහෙද ඉන්නේ? යා මනුස්ස ලෝකේ තාම පින් කරමින් ඉන්නේ. ඔහු එන්න කලින් අපි මේ සෝදානම් වලින් ඔහු පිළිගන්න මේ දිවි විමානය නිර්මාණය කළ කියලා. දැන් මෙතනත් ඒ වගේ සුවිශේෂ පින්කම් කරෝ පින්තුන් ඉන්නවනේ නේද? ඇතැම් වෙල ඔබත් පිළිගන්න ඒ වගේ මේ පොල් පින විසින් අපේක්ෂාවෙන් ඉන්නවා. පින්තුන් මේක තමයි කුසලයේ ස්වභාවය. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපිට එච්චර වියදම් කරන්න සල්ලි නැහැ කියලා නේ. පින්තුන් සල්ලි මොන නැහැ පින්කම් කරන්න. වෙනත් කෙනෙක් කරන පින්කමක් දිහා බලලා ඔබත් දෙක එකතු කළ වැන්දොතින් ඔබට යම් කිසි ප්‍රමාණයකට ඒ කුසලය සිදු කර ගන්න පුළුවන් ඔබේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට. පින්තුන් මහලැකේ අනාථමෙනික සිත්තමා සැවැත්නුවර ජේතවනාරාමයේ පූජා කරනකොට එක්තරා මහලු බ්‍රාහ්මණයෙක් මේ අතිරිමත් පින්කම දිහා බලලා සතුටු වුණා. සතුටු වෙලා මේ පින නිසාම මේ බ්‍රාහ්මණය දිවි රෝගී තාම ඉහළ ස්ථානයක ඉපදුණා. පින්කමට වේදන් කළේ අනාථමෙනික සිත්තමා. අනාථපිණ්ඩ සිටුතුමා මිය ගිහිල්ලා සුගතිගාමී වෙන කලින් අර වියදම් නොකළා ඒ ශ්‍රද්ධාවෙන් ඒ පින අනුමෝදන් වෙච්ච අර ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණයා ඊට කලින් දිවි ලෝකෙ ගිහිල්ලා දිව සැපවෙන්න. පින්තුනි ඔබත් මනුස්ස ලෝකෙ ඉන්නවා. ඔබ හැමිට ගෙදර ඉඳගෙන හරි පන්සලේ හේවිස්නා දෙහෙනකොට උදෑසන පිරිත්නා දෙහෙනකොට ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. ගෙදර ඉඳගෙන හොඳට ඒක මවාගෙන අනුමෝදන් වෙන්න. ලෙඩවලින්න පුළුවන් මේ කරදරයක් නිසා එන්න බැරි වෙන පුළුවන් ඒ වෙලාවකදී උනා අන්සලේ කරන පින්කම් අනුමෝදන් වෙන්න. සන්දේහන වෙන වෙලා විතරක් නෙවෙයි ඔබ හැමදාම උදෑසන අවදි වෙනාම හරිට අඩු ගාන විනාඩි 5ක් හරි ඇඳෙමින් ඉඳගෙන මේ ලෝකෙම කරන පින්කම් අනුමෝදන් වෙන්න. ජයශ්‍රී මහ බෝධියට කරන පුද පූජාවල අනුමෝදන් වෙන සාදු සිතින් බෝධින් වහන්සේ අභියස ඉන්නවා කියලා ඉතල සාදු සාදු කියලා ඉතින් මවාගෙන ඉතින් අනුමෝදන් වෙන්න. පුරවන්නේ සෑහෙ කරන පින්කම් අනුමෝදන් වෙන්න. දකුණු දළදාව තියෙන සෝමාවතියට කරන පින්කම් අනුමෝදන් වෙන්න. වම් දළදාව තියෙන සෙංගඩ කලපුර දළදා මාලිගාවේ කරන පින්කම් සාදු සිතින් අනුමෝදන් වන්න. අටම ස්ථානයේ සොළොස්ම ස්ථානයේ සේරුවාවිල නාගදීපේ මහියංගනේ කැලණිය ලංකාවේ නොයෙක් විහාරස්ථාන කරන පින්කම් සාදු සිතින් හැමදාම අනුමෝදන් වෙන්න. ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය මේ වගේ බෞද්ධ රටවල් වාසියක් තියෙනවා. ඒ මනස් ලෝකේ හැම තැනකම කරන පින්කම්. දමදිව ප්‍රධානිස්ථාන හතරේ කරන පින්කම් හැමදාම ඔබ සහභාගී වුණා කියලා හිතලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. මනස් ලෝකේ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකයේ තියෙන සර්වමිනේ සෑහෙට කරන පින්කම් ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒ වගේම තවතිසා දිවි ලෝකයේ තියෙන සිරුමෙල සෑහ කරන පින්කම් ඔබත් සාදු සිතින් අනුමෝදන් වෙන්න. මේ සම්බුද්ධ ශාස්ත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවක් කිරීමේදී අද දක්වා අපමණ සත්‍ය සුගතිගාමීත්‍ය සියලුම පින්කම් ඔබ සාදු සිතින් දිනපතාම අනුමෝදන් වන්න. මේ සම්බුද්ධ ශාස්ත්‍රය විතරක් නෙවෙයි නියතිවරණගත් බුදුරජාණන් වහන්සේලා 24 නමකගේම ශාසනවල කරු පින්කම් ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒ 24 නම් විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට මොන හේත්‍ය 512,000ක් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල සියලුම පින්කම් ඔබ දිනපතාම සාදු සිතින් අනුමෝදන් වෙන්න. දිනොතින ඔබට එක දවසකදී පුළුවන් මහත්බව 100 ගානකට පින්කම් රැස් කරගන්න. කිසිම වියදමක් නොකර. හැබැයි ඔබ එහෙම ඉරියව්ව බොහෝම වෙලාවක යම පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක ඉන්න. බොහෝ දෙනෙක් හිතන්නේ මිල මුදල් තියෙන පින්කම් කරනවා කියලා නේ. සංසාර දිත්තේ පින්කම් කරලා තමයි වෙනතුණේ පින්කම ලන්න සංසල කියලා තියෙන්නේ. සසර විතරක් නෙවෙයි මේ ආත්ම භාවල දීම කරන පින්කම ලාංකන්ත මේ ජීවිත කාලෙ මෙයට ලැබෙනවා. ලැබෙනකොට පින්කම් කරනවා, පින්කම් කරනකොට තවත් ලැබෙනවා. පින්තුනි ධර්මයේ ගුණ දෙකක් සඳහන් වෙනවා, සම්දික්කෝ අකලිකෝ කිය. සම්දික්කෝ කියලා කියන්නේ මේ ජීවිත කාලෙම ආනිසංස ලැබෙනවා. අකලිකෝ කල් නොයවා හි ආනිසංස ලැබෙනවා. එනිසා පින්තුනි බුදුහාමුදුරුවෝ දේශනා කළා, අපි සද්ධර්මය අහනකොට සම්මාදිටිය දිනු වෙනවා. ධර්මයේ හොඳට ශ්‍රවණය කරනකොට, අහන ධර්මයේ නොනින් මෙහෙය කරනකොට සම්මාදිටිය ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වීමෙන් තමයි ලැබෙන මූලික අවබෝධය තමයි කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සාස්වා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා. අත්‍යවික වේ සම්මාදිටිය සාස්ත්‍රා පුඤ්ඤමාගියා උපදිවේපක්ඛා. ශාස්ත්‍ර වූ පිනට නැඹුරු වෙච්ච උපරිම සම්පත් ලබා දෙන සම්මාදිටියක් තියෙනවා. අන්නේ පින්කම් තමයි ඔබ මේ කරන්නේ. මේ පින්කම් කරනකොට පින්නතුනි මොකද වෙන්නේ? අපේ ජීවිතේ එන්නේ නම් සතුට වැඩි වෙනවා. ඒ මානසික දැහැමි සතුට නිසාම, ඒ මානසික සතුට පින්නතුනි ශරීරයට බලපානවා. ශරීරයේ රූප කලාප වෙනස් වෙනවා, ලස්සන වෙනවා. නිරෝගීතාවය ලැබෙනවා. බොහෝ කරදර සංකට වලින් අපේ ජීවිතය බේරා ගන්න පුළුවන් එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්කම් තුනක් පිළිබඳව. දානමයන් පුණ්‍ය කිරීමත් වූ, සීලමයන් පුණ්‍ය කිරීමත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරීමත් වූ කියලා. දාන, සීල, භාවනා කියන පින්කම් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්කම් වලින් ආරම්භ වන මේ ක්‍රියාවල් තුන උසරිය දක්වාම, ලෝකෝත්තර කුසලයේ දක්වාම එකින් එක අපට ඉදිරියට ගෙන යන්න පුළුවන්. අපි හොඳට නුවණින් දහමත් එකට ඉන්නවා. වෙනුනේ සාදුකාරයක් පවත්වන්න. අයියන් සාදුකාරයක් පවත්වන්න. තවද අයියන් සාදුකාරයක්. හොඳයි, අප මේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට දාන, සීල, භාවනා කියන තින්කන් තුනක් අපි කරගන්නවා. ඊටාම සරල කෙනෙක් ඉඳන් දෙයෙන් ටික ගැඹුරට යන ආකාරය මේ තින්කන් ගැන විස්තර කරනවා. ඉන්නතුන හොඳට කල්පනායෙන් මහන් ඉන්න. බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ සාගරයක් වගේ. සාගරයේ මෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන එක. මේ සද්ධර්මයන් සම්හිම දෙයක්. ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. කෙනෙකුට හිතන්න පුළුවන් අනේ අපි පොඩි, නැත්නම් අපි හුඟාම වයසයි අපිට මේ අවබෝධ කරගන්න බෑ කියලා නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ. පින්නතුනි කායික කොයිතරම් වෙනස්කම් තිබුණත් අපි මනසින් සතර හුඟා ප්‍රඥාව දින කරන් ආපු අය අතර ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7 ඉඳන් අවුරුදු 120 දක්වා නොයේ වයස් පරතරවල අය මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා. අවුරුදු 7 සෝවාන් වෙච්ච හිටිය සුමනා දේවී වගේ, විසංඛා වගේ අය. අවුරුදු 120 පැවිදි වෙලා රහත් වෙච්ච හිටියා. සෝනා මෙහෙණිය, රාණහාමුදුරුව මේ වගේ අය මහණෙන අවුරුදු කීයේද? අවුරුදු 120. කෙනසම ඔබ කියන්නේ අප මට නම් දැන් වයසයි, කොන්දේ අමාරුයි, දැන් නම් අමාරුයි, හේතු වෙලා තියෙනවා යෝ එහෙම කියලා. මම කියන්නේ ඔබ කාටත් වඩා වැඩිමල් ආචිල සීල වගේ අය මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවා ඔබට ඇති හැකියාව තියෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේ ප්‍රඥාව ඉහළටම දිනු කරන අවස්ථාව තිබුණේ අවුරුදු 7. නම් කල කාලේ තත්ත්වය කොහොමද? අද වයසේ කීයද? අද පින්තුනි 7කට වඩා කලින් පුළුවන්. ඔබහලේ තියන අවුරුදු 3 කාලමේ ධර්මයේ ඉතාම ගැඹුරු කාරණා විස්තර කරන්න හැටි. චතුරාර්ය සත්‍ය, පරිසම්පාදී ශූන්‍යතාවේ පින්තුනි බහතේන වයසේදී අද අපිට අකුරක්වත් ලියන්න බැරි කාර්යදී මේ දරුවා මන සිය ගානකින් කියන ධර්මයේ හරය අවුරුදු 3 ළමයේ කියලා. කායික වයස අඩු වුණාට ආධ්‍යාත්මික වයස, ප්‍රඥා වයස මේ දරුවාගේ කුඩා නැහැ. ඔබේ අතේ ඉන්න දරුවා වයසෙන් අවුරුදු 2-3 වෙන පුළුවන්. නමුත් ප්‍රඥාවෙන් කල්ප ගණන් ප්‍රඥාව වඩා ගෙන අපු දරුවන් තමයි ඔබේ අතේ ඉන්නේ. අන්නේ දරුවන්ට උපරිම ලෙස මේ ධර්ම දීලා ඒ දරුවන් ඉහළම තැලයකට ඔසවා තමන්නට ඔබ දක්ෂ වෙනට ඕන. ඇයි එකට හේතුව? මෙවැනි කාලයක මනස ලෝකයේහි සද්ධාමත් අම්මතාත්ගේ දරුවන් වෙලා කෙනෙක් ඉපදෙන්නේ නිකන් නෙවෙයි. සතර මහා පින්කල්ලා. පින්කල විතරක් මේ ප්‍රාර්ථනා කරලා. මොකද ප්‍රාර්ථනාව? අනේ මට පින්වත් අමතාක ලැබෙන්න, ශ්‍රද්ධාවත් අමතාක ලැබෙන්න, ඒ අමතාකගේ ආවාසයෙන් මට සිත දිනු කරන්න, සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබන්න, තෙරුවන් සරණ යන්න, මට උපකාරයක් ලැබෙන කියන ප්‍රාර්ථනාවෙන් දරුවෙක් දෙන්න. ඉතින් එපා දරුවෙක් ඔබට ඉපදෙන්නේ හොඳට ඉගෙනගෙන ලොකු රැකියාවක් කරලා වාහනයක් තියාගෙන ලොකු ගෙදරක ඉන්නේ කියලා දරුවෝ ඔබට ලැබිලා තියෙනවා. ඒකත් කරන්න කමන්නේ. හැබැයි ඒක නොදෙවෙන විදියට පින්න තුනේ දරුවාගෙන් ලෝකයට යහපත වෙන විදියට දරුවා වියම කරා. ධර්මයෙන් විතරක් නෙවෙයි අනිත් හැම පැතිවලින්මත් ඒ දරුවා ඉදිරියට යොමු කරන්න. අපි අඳුරන මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. ඒ දුවගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන. මේ තාත්තා කියනවා දුවේ කමක් නෑ ඔබ වෛද්‍යවරයෙක් වෙන්න. ඔබ හොඳට ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න. හැබැයි ඔබ ලෙඩුන්ගේ අය කරන්න බෑ. මුදල් අය කරන්න බෑ. ඔබට අවශ්‍ය කරන ඔක්කොම දේපල දාන්නේ ඔබේ ජීවිත කාලෙටම ජීවත් වෙන්න මම ඔබට උපයලා දී. ඒව පරිහරණය කළා ඔබේ වෘත්තියෙන් ඔබ ලෝකෙට පිටවෙන්නේ. ඔබට එහෙම හිතලා තියනවද? දරුවෙක් ඉන්න කරනවද කියලා? එන තුනේ මේක තමයි බුද්ධිමත් අම්මලගේ තාත්තගේ ලක්ෂණය. ඔබට හිතේ තැමිට ඒ තාත්තා ඒ අම්මා බෞද්ධය කියලානේ. බෞද්ධත් නෙවෙයි පිනතුනි වෙනත් ආගමකින්. වෙනත් ආගමක අයට මෙවැනි විදිහේ මානසිකත්වයක් ලැබෙනවා නම් ඔබ කොයි වගේ තැනක ඉන්න ඕනද? අපි බොහෝ වෙලට කියන්නේ අහවල් රැකියාවක් කරන්න, නගරේක හොඳ ගියක් ගන්න, වාහනයක් ගන්න, හොඳ ගේටුවක් එහෙම දාගන්න. එහෙම කියලානේ අපි කියන්නේ. පිනතුනි ඉවත් කරන්න කමන්නේ. නමුත් ඊට වඩා ලෝකෙට පිටිට වෙන කෙනෙක් ඒ වෘත්තිය තුලින් හදන්න. අපේ ජීවිතවල වටිනාකම තියෙන්නේ අපි ලොකු රැකියාවක් කරලා ලොකු පණියක් ගැනීම මත විතරක් නෙමෙයි. අපේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඒ ජීවිතයෙන් කී දෙනෙකුට කොච්චරනම් යහපතක් කරනවද? මේ ජීවිතේ විතරක් නෙමෙයි. අපේ ජීවිතෙන් අපි සුගතිගාමී වෙන්න, පරලෝක ජීවිතයේදී හොඳ තැනකට යන්නට අපි කී දෙනෙකුට උදව් කරලා තියෙද කියලා බලන්න. අඩුම ගානේ බලන්න තමන්ගේ අම්මා තාත්තාට ඒ උදව් කරන්න කියලා බලන්න. බලන්න තමන්ගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට, සහෝදර සහෝදරියන්ට, දරුවන්ට ඔබ මේ උදව්ව කරමින් ඉන්නේ කියලා බලන්න. දෙනොත්න ඔබට ඉතාම ආදරය කරන, ඔබත් ඉතාම ආදරය කරන අඩුම ගානේ ඥාති 5 දෙනෙකුට හරි සුභතිගාමි වෙන ඔබ උදව් කරන්නට. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ වටින්නේ නැහැ. අඩුම ගානේ තමන්ගේ සමීපතම ඥාතීන් මිය ගියපු දවසට ඒ අය ඔබ කරපු උපකාරය නිසා ඒ අය මේ මොහොතේ සුගතිගාමී වෙලා ඉන්නවා කියන විශ්වාසයක් ඔබට ඇති වෙන්නට ඕන. මිය ගියපු කෙනාගේ මළගෙදරට සහභාගී වෙලා සෝගිය ප්‍රකාශ කළා, මිල මුදල් ටිකක් දීලා, මිනි පෙට්ටි අරන් දීලා ඒ උදව් කරාට විතරක් ඔබ සාර්ථක නැහැ. ඔබ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ මිය ගිහිපු ඔබේ සමීපතම ඥාතිවරයා ජීවත් වෙන කාලයේදී ඔබ බලන්නේ ඇත්තටම ඔබ ඒ තැනැත්තාට සුගතිගාමී වෙන්න මොකද කරපු උදව් කියලා. එහෙම කළ නැත්නම් අද ඉඳන්ම පටන් ගන්න. ඉක්මනටම මේක පටන් ගන්න. ඒ අය පින් කරන අකමැති නම් ඔබේ අතින් සල්ලි දීලා හරි නැත්නම් ඔබ ගන්න පින්කමකට එන්න කියලා එයාට සාධුකාරය දෙන්න කියලා හරි එහෙමත් බැරි නම් අඩු ගානේ ඔබ කරන පින්කමක පින්තූරයක් අරගෙන ඔබේ ජංගම දුරකථන ගියට යවලා මම මෙහෙම පින්කමක් කළා මේ පින්කම අනුමෝදන් වෙන්න කියලා හරි කියලා එයාත් මේ පින්කමට සහභාගී කරගන්න. මෙන්න මේකෙන් තමයි පින්තුන ඔබේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. එනිසා ඔබ තන්‍ය වෙන්නකොට බලන්න ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මොකද්ද කියලා. ඔබ මෙතේ කුපේන පොතේ දාගත් මිල මුදල්, ඔබට තියෙන ඉඩකඩම් වල ප්‍රමාණය, දරුවන්ට උගන්වපු ප්‍රමාණය, ඔබ ජීවත් වෙච්ච අවුරුදු ගාන, මේව නෙවෙයි පිළිතුරු ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. සාර්ථකත්වය කියන්නේ මොකද්ද? එකාතකින් ඔබම ඔබ ගැන බලන්න. ඔබ කොච්චරනම් ලෝභ දේශ මොහ අඩු වෙච්ච කෙනෙක්ද? අනිත් පැත්තෙන් බලන්න ඔබේ ජීවිතේ අනිත් කී දෙනෙකුට ඔබ සුගතිගාමි වෙන උදව් කළ කීයද කියලා. අනිත් කාරණේ තමයි තවත් ගැඹුරට ගියහම ඔබ තනියම ඉන්නකොට තමන්ගේ ගෙදර ඔබේම කාමරේ ඉන්නකොට තනියම ඉන්න අවස්ථාවේදී ඔබේ මනසට කොච්චර සතුටක් තියෙනවාද කියලා බලන්න. තනියම ඉන්නවා කියන්නේ හිතන්නේ මම ටීවී එක දාගෙන ඉන්න වෙලාවේ කියලා ඈ. තනියම ඉන්නවා වෙලාවේ කියලා තමන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරන වෙලාවක් නෙවෙයි. ලැප්ටොප් එක කම්පියුටරේ ඉස්සරහ ඉන්න වෙලාවලුත් නෙවෙයි. ඒ කිසිම දෙයක් පාවිච්චි නොකළ ඔබ තනියම විවේකී ඉන්න වෙලාවේදී ඔබේ හිත ගැනම බලන්න. මගේ හිතේ කොච්චරනම් ලෝභය අඩු වෙච්ච කෙනෙක්ද? මගේ හිතේ කොච්චරනම් ද්වේෂය අඩු වෙච්ච කෙනෙක්ද? මට සිතට සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලේ අනිත්‍යතාවය මේ මොහොතේ හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙන සිතුවිල්ලක් නේද කියලා දකින්නට මම කොච්චරනම් ලස්සද කියලා ඔබම ඔබගෙන බලන්න. මෙන්න මේක ඇතුළත නොබේ සාර්ථකත්වය කියලා කියනවා. තනබි පියවර කීපයක් කිව්වා. එක අතකින් බලන්න ඔබ නිසා කී දෙනෙක් සුගතිගාමි වෙන්න මඟ පාදාගෙන දෙන්නේ. මරණයට පත් වුණාට පස්සේ පින්දීම නෙවෙයි මේ කියන්නේ. මරණයට පත් වුණාට පස්සේ පින් දෙන එක අනුමෝදන් වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. ඒක අපට විශ්වාස නැහැ. ජීවත් වෙන කාලෙදිම ඔබ බලන්න සුගතිගාමි වෙන්න කී දෙනෙකුට ඔබ ඇත්තටම උදව් කරලා තියෙනවද කියලා. ඔබේ ගෙදර තියෙන සාංගික දානවලට ඔබ සහභාගී වෙච්ච සියලු වැඩසටහන් වලට ඔබ ගිහිපු භාවනා පන්ති වලට ධර්ම පන්ති වලට සහභාගී වෙන්න ඔබ කී දෙනෙකුට උදව් කළේ කියලා දෙගෙන බලන්න. අනිත් පැත්තෙන් ඔබ තනියම ඉන්නකොට කිසිම බඩු භාණ්ඩයක් පාවිච්චි නොකළ කිසිම ආදරය කරන ළඟම ඥාතියෙක් ළඟට නොගෙන තනියම ඉන්නකොට ඔබේම හිතගෙන බලලා කොච්චර නම් සතුටෙන් නිවිසෙන් සිලින පුරන්ද කියලා බලන්න. මෙන්න මේකට හැපෙන දෙන බුදුදහමෙන් අපට මඟ පෙන්වනවා. ඒ නිසා මේ හැරෙන්නට ඔබ කොයිතරම්නම් දේවල් කටියට දීපු කෙනෙක්ද? ඔබ කොයිතරම් ප්‍රමාණයක් දම්දිය වන්දනා ගිහිපු කෙනෙක්ද? ඔබ කොයිතරම් ප්‍රමාණයක් සිරියපාදි ගිහිපු කෙනෙක්ද? වට වන්දනා ගිහිපු කෙනෙක්ද කියන එක විතරක් නෙමෙයි ඔබේ සාර්ථකත්වයේ කියන්නේ. ඔබේ සාර්ථකත්වයේ ඉහළම පණිය බලන්නේ මෙන්න මේ බිනුන්දනවලින්. මෙන්න මෙතෙන්ට එන්නට බුදුහාමුදුර අපට ටිකෙන් ටික කුසලයේ ගැන විස්තර කරනවා. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. වේලාම සූත්‍රයේ තාම පැහැදිලිව දැක්වෙනවා ටිකෙන් ටික ඉදිරියට කුසලයේ දිනු කරගන්න ඕන කොහොමද කියලා. අනිත් පැත්තෙන් දක්ෂින විභංග සූත්‍රවලදී දැක්වෙනවා කොහොමද අපේ තින වැඩ කරගන්නේ කියලා. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. ඉහළම කුසලයට සමීප වෙන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ සඳහා තමයි අපි ධර්ම දේශනා අපි අහන්නටත් ඕන. ඒ සඳහා අපි කල්යාණ මිත්‍රයන් හිතන ආශ්‍රය කරන්නටත් ඕන. මේ තින් වැට තින්කම් මාලාව පටන් ගන්න කොහෙන්ද? මේ තින්කම් මාලාව පටන් ගන්න පින්නතුනේ තමන් ගෙදර කෑම කාලා භාජනය හොදන නැත්නම් වලන්ටික හොදන අවස්ථාවේ ඉඳන් තමයි මේ තින්කම් මාලාව පටන් ගන්න. ඔබ ආහාර පාන ආදිය අනුභව කරපු නැත්නම් ඉව සෝදානක රෝපාදනයක් හොදලින් ඉඳුල් ටික හක් කරනකොට හිතන්න මේ ඉඳුල් ටික කොහේ හරි තැනකට ගිහිල්ලා සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒක ඉවත් කරනවා. අනේ තිරසන් රැතෙකුට සතෙකුට උනන් දෙන කැමිට කියන සංසය කොච්චර කාලයක ප්‍රතිඵල ලැබෙන එකක්ද? ආත්මවාසියක් සුගතිගාමී වෙන දේ. තමන්ගේ නිවසේ ඉහළ තැනක ලෑලි කෑල්ලක් ගහන බත් ටිකක් හරි දාන්න. ටිකක් ලබු කෑල්ලක්, පළතුරු කෑල්ලක් සතෙකුට දාන්න. ඔබ ගන්නවා වගේම අනිත් අය කුසලයේ සමාදන් කරගන්න. දරුවන්ටත් කියන්නේ දරුවන් ඇතින් මේක දාන්න කියලා. උදෑසන ඉස්කෝලේ යන කලින් මල් ටිකක් හදලා, වතුර වීදුරුවකට පැන් වීදුරුවක් හදලා, උදේසන හදපු දාණයෙන් කෑමෙන් ටිකක් පිරිසියකට බුද්ධ පූජාවට කියලා දරුවෝ ටිකට කාටක් අත ගහලා සාදු කියලා බුද්ධ පූජා පූජා කරනවා. තමන්ගේ ගෙදර වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් එයා වෙනුවෙන් ආහාර පාන දෙකේ තාම කරුණාවෙන් තමන්ගේ දෑතින්ම දෙන්න. ඊයේ අඩුපාඩුම් තියෙන පුළං ඒකට අපිට කරන්න දෙයක් නැහැ. තමන් ඉතාම කුසලවත් සිතින් මේක කරන්න. තමන්ට ආනිසංස ලැබෙනවා ඒකෙන්. මෙතනින් පටන් ගන්න දේ පින්නතුන් ටිකෙන් ටික අපි ගිහිල්ලා බුදුහාම දේශනා කරන යන්නේ දුස්සීන මිනිස්සුන්ට හරි ආහාරයක් දෙනවා නම් ඒක තමයි ආනිසංසදායි. දුස්සීන මිනිස්සුන්ට වඩා සිල්වන්ත කෙනෙකුට දෙනවා නම් ඊටත් වඩා ආනිසංසදායි. බුදුදාම සංඝගෙන තෙරුවන් සරණ ගිහු කෙනෙකුට දෙනවා නම් ඊටත් වඩා ආනිසංසදායි. යම් කෙනෙක් සිත දිනු කරපෝ ඥානලාභී, අවිඥානලාභී, වෙනත් ශාසනයක හෝ කෙනෙකුට යමක් පූජා කරනවා නම් ආනිසංස ඊටත් වැඩි කියලා. මෙහෙම දේශනා කළේනකට උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් සෝවාන් මාර්ගස්ත කෙනාට දෙන දාන ආනිසංස ඊටත් වඩා වැඩි. සෝවාන් ඵලයේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලයේ අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයේ අරහන්ත මාර්ගයේ අරහන්ත ඵලයේ කියන මේ මඟපරලාවේ අට දෙනාට දෙන දානි ආනිසංස දෙන්නෙන වැඩි වෙනවා. මෙහෙමත් ගිහි ඊළඟ සඳහන් කරන යම් කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රදානයක් පූජා කරනවා නම් ඒක ආනිසංස ඊටත් වැඩි කියලා. මේකටත් වඩා ආනිසංස දායම් කිසි කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් දානයක් පූජා කරනවා නම් බුදුහාඳුරු පිරමණ පාප කාලයක වුණත් බුදුහාඳුරන්ගේ ගුණ හොඳට තේ කරගෙන ඒ බුද්ධ ඥානයට කරන පූජා පිළිහෙට පූජා පාස් කරනවා නම් බාල කරපු පූජාවල් ඉහළ මානසික දායකින් කාම පෞද්ගලික දානත් අතර ඉහළම දානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් දෙන දාන. ඊළඟ බුදුහාම සඳහන් කරනවා ඊටත් වඩා ආනිසංස දායම් දායම් කිසි කෙනෙක් මොකක්ද සාංගිකව දානයක් දෙනවා සාංගිකව කරන දානෙ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කරුණු කරගෙන හෝ අතීත වර්තමාන අනාගත තුන් කාලයකමයි මේ මහා සංඝරත්නය වෙනුවෙන් මම මේක පූජා කරනවා කියන හැඟීමෙන් දෙයක් දෙනවා නම් ඒක ඉතාම ප්‍රබල කුසලයක් වඩපත් වෙනවා. ඒක සංඝ පූජාවක් විතරක් නෙවෙයි ඒක බුද්ධ පූජාවක් වෙනවා. බුදුහාමුදුරේ දා මහා ප්‍රජාපති ගෝතමිට දේශනා කළේ සංගේ ගෝතමී දේහි සංගේ දෙන්නේ මමච්ච දෙන්නම් හොති. ගෝතමිය සංගයාට දෙන්න සංගයාට දෙනකොට ඒක මටත් කරන පූජාවක් වෙනවා කියලා. අහන්නේ අරහ ලෝකේ මමත් ලෝකේ අහතන මහන්සිය කෙනෙක් කියලා. දෙන්නතුනි මෙතනින් ගිහලා තාත් ඊළඟට බුදුහම දේශනා කරනවා මේ සංගසතු දානහේ තින්නමකටත් වඩානේ සංසදායයන් කෙනෙක් අගත අනගත චතුදිස සංගස දිනේ කියලා පැමිණි නොපැමිණි සිව් දෙසින් වඩින මහා සංඝරත්න වෙමින් ආවාසයක් පූජා කරනවා නම් විහාරස්ථානයක් පූජා කරනවා නම් බුද්ධ මන්දිරයක් පූජා කරනවා නම් මේ ඥානසන්තේ මීට වඩා වැඩි කියලා. ඊළඟ දේශනා කරන යම් කෙනෙක් පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකම් කිරීම කාමවත් හැසිරීම බොරු කීම රහමිරපානය කියන මෙන්න මේ පංච දුෂ්චර්ය වලින් බෙන් වෙලා අවබෝධාත්මකව ඒ පංච සීල ආනිසංස සීකර කර සීලානුසති භානම් වඩවන මම මේ වගේ සීල් පද රකින කෙනෙක් කියන අවබෝධය යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ පංච සීල ආනිසංස ඊටත් වඩා වැඩි කියලා දේශනා කරනවා. විශේෂයෙන් පින්නතුනි මේ වගේ බොහෝ දවස්වලදී ඔබ සමාදන් වෙලා ඉන්නේ මහරහතන් වහන්සේ ලංවාමයේ කරු ශික්ෂා පද මඟපැලලා විඋතුමන් ආරක්ෂා කරු ශික්ෂා පද බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම විකාල භෝජනෙ වැළකීම ආදී මේ කරුණු පින්නතුනි අවබෝධයෙන්ම කරන්න. අවතර වාක්‍යයෙන් සිල්පාවරණය වුණා අද දවසේම හිට උදෑසන වෙනකම් මා මේ ටික ආරක්ෂා කරනවා කියන හැඟීමෙන් කරන්න ආදරෙන් ගෞරවයෙන් කරන්න. බුදුහම දේශනා කරනවා යෝතිවත් සතන් ජීවේ දුස්සීද වසමාහිතෝ ඒකහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායනෝ කියලා. දුස්සීලව සිත නොවඩා අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා එක දවසක් සිල්වත්ව ගත කරන ජීවිතය උතුම් කියලා. හොඳට සීල ආරක්ෂා කරන්න. බුදුහම දේශනා කර මේ සීලයට වඩා අනිසංසදාය යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා. බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති කියලා විදිහට මම බුදුහාඳුරු සරණ යනවා ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා සංඝරත්නයේ සරණ යනවා කියලා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් හදලා තියෙනවා. ඒ තෙරුවන් සරණ ගිහුව ඉඳන් ලක්ෂණය මොකද්ද? වචනයක විතරක් නෙවෙයි පින්නතුන වචනයේ ගායකොත් කියනවා නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙම නෙවෙයි. එක හදවතින් යන්නේ කොහොමද හදවතින්ම තෙරුවන් සරණ ගියා කියලා බලගන්නේ? ඔබට ජීවිතේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවක් වෙනේ තත්ත්වයේදී ජීවිත අනතුරක් වෙනේ තත්ත්වයේදී ඔබේ මතකෙට එන ඕන මෙන්න මේ තෙරුවන් බුදුහන්සේ සිහිපත් වෙනවා. ධර්මයේ සංගයක් සිහිපත් වෙනට ඕන. අනිත් පැත්තෙන් දවසට වැඩිපුර වාර ගානක් ඔබට මතක් වෙන්නට ඕන මේ බුද්ධ ධම්ම සංගය කියන තේරුම. අන්න ඒකෙන් එක සලකුණක් එක ඉඟියක් ඔබේ ජීවිතයට දෙනවා. මොකද ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. සුගතිගාමි වෙන්න ඔබ සුදුසු සංජික ඔබ ඉන්සූරන්ස් එක දාගෙන ඉන්නේ. රක්ෂණේ දාගෙන ඉන්නේ. ඒක ඔබ දාපු වාහන ඉන්සූරන්ස් එකට වඩා ජීවිත රක්ෂණයට වඩා වටින දෙයක්. දවසට වැඩි වාර ගණනක් ඔබට තෙරුවන සිහිපත් වෙන මට්ටමට ඔබේ හිත දියුණු කරගන්න. දැන් නම් ඇතැමිට වෙන වෙන දේවල් මතක් වෙන්නේ නේද? ඇතැමිට රැකියාව මතක් වෙන්න පුළුවන්, දරුව මතක් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් ඡන්දෙට ඉදිරිපත් වෙච්ච එක මතක් වෙන්න පුළුවන්. ආඩද ඡන්ද දෙන්නේ කියලා එහෙම නේද? ඒ වගේ දේවල් තමයි ඇතැමිට අපිට බොහෝ විට මතක් වෙන්නේ. නමුත් වෙනතුනි වැඩිපුර අපේ ජීවිතයට ආලෝකය සපයන, අපේ ජීවිතයට පැන් ඉසින සලකුණු බවට පත් වෙනට ඕන මේ බුද්ධ ධර්ම සංගය කියන දේවල. අපි ලෝකේ තාම වාසනාවන්තයි. මේ ලෝකේ දින උතුම්ම රත්නයන් තුන අපට ලැබිලා තියෙන්නේ. අන්නේ රත්නයන් තුන පින්තුනේ මේ ජීවිතයේ කුසලයේ දින කරගන්නට, සුගතිගාමි වෙන්නට, මේ සංසාර චක්‍රයෙන් මිදෙන්නට අපට උපකාරී වෙන මේ තුන. එතකොට සියවන් සරණ යාම මේ ආපු දානමාදී පින්කම්වල ඉහෙළම ස්ථානය පිළිගෙන සලකනවා. පින්තුනේ ඊටත් වඩා අනිසංස දායක දින සලකනවා. යම් කිසි කෙනෙක් අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී මහානා වඩම සම්බේ සත්තා භවන්ත සුගිතත්තා සියලු සත්ත්ව සුවපත්ත්වා කියලා හොඳට හදවතින්ම ඒක වඩන්න. නිකම් සියලු සත්ත්ව සුවපත්ත්වා කවුද මේ කියන්නේ? හැකි තාම් කාලයක් අඩුබණි දවසක විනාඩි 5 ගානේ හරි සියලු සත්ත්ව සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. අනේ ප්‍රාර්ථනාව කාලයක් කිරීමේ ඉහළම ප්‍රතිඵලයක් තමයි මොකද්ද? මාතා යථානියම් පුත්තං ආයසායක බුත මනුරක්ඛි ඒවම්පි සම්බුතේසෝ මාන සම්භාවය පරිමාණ. යම් කෙනෙක් දකින්නකොටම කොහොමද මතක් වෙන්නේ? තමන්ට ඉන්න එකම දරුවා දිහා බලන විදිහකින් බලන විදිහට තමන්ගේ මනස තමන්ගේ නෙත් දෙක සකස් වෙනවා. අන්නේ මට්ටමට આવමින් තමයි ඔබ යම් කිසි රැකවරණයක් කරා ආව කියන එක තේරෙන්නේ. තමන්ගේ දරුවාට මෛත්‍රියක් තියෙනකොට ඒ දරුවාට කරුණාවකුත් තියෙනවා. දරුවට අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු නම් දරුවා පාරට ගිහලා වාහනයක හැප්පේද, දරුවා විභාගෙන් අසමත් වේද, වෙනත් කෙනෙක් කැවිලා ගහවිද, ඒ වගේ තමයි බේරන්නේ. නමුත් ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් පින්න පින්නට ආවදා සාදු කරෙන් දෙන බලන්න. තවසට අයියෙන් සාදු කරනවා. හොඳයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගේ ගිල්ලීමක් කරන්න. මොකද ඉන්නේ? මොකද ඉන්නේ? ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉනවන නම් යාමට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගේ නිල්ලියමක් කරන්න. මොකද ඉන්නේම පුතේ ලාභ ප්‍රයෝජන වලට අහු වෙන්න එපා. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා නැමැති මඩබෝරු වේ එරෙන්න එපා කියලා දරුවට කියනවා. මොනවද ලාභ ප්‍රයෝජන කියලා කියන්නේ? මොනවද ලාභ සත්කාර කියලා කියන්නේ? ඔබේ සංස්කෘතිය ඔබට ලැබිච්ච රූප සම්පත්තිය ආදී නිසා හෝ ඔබේ ධනය නිසා හෝ ඔබේ උගත්කම නිසා ඔබ ලෝකෙට කරන සේවය නිසා අනිත් අය ඔබ වර්ණනා කරනවා. අපි කියන්නේ මුරුංගක් තියෙනවා කියන්නේ. අන්න ඒ ලාභ ප්‍රයෝජන ඔබට ලැබෙනකොට අන්න ඒකට ගිජු වෙන්න එපා කියලා. එතනින් එරුණොත් ඉන්න ඔබට ලොකු අනතුරක් වෙන්නේ. පළවෙනි අවවාදයේ තමයි දරුවට කියන්නේ පුතේ දුවේ ඔබ මේ ලාභ ප්‍රයෝජන වල නම් ඇලෙන්න එපා කියලා. දෙවෙනි කාරණේ තමයි ඒ එකම පුතාගේ නිල්ලියමක් කරන්න. මොකද්ද? පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. දැන් අපි හිතන් ඉන්නේ අනාථ මිනිසෙක්තුමා වගේ වෙන්න, බිමිසාරයතුමා වගේ වෙන්න. එහෙමනේ අපි සාමාන්‍ය කියන්නේ නේද? නමුත් වෙනතන බුදුහාමුදුර එහෙම නෙවෙයි කියලා තියෙනවා. බුදුහාමුදුර කියලා තියෙන එකම පුතේ කියනවා නම් ඒ පුතාට කියන කොහොමද පුතේ? චිත්ත ගුරුපතිය හරේ අත්තාලවල හරි වගේ වෙන කියලා ඇයිම දේශනා කළේ? ඒ දෙන්නාම අනාගාම වෙච්චයි. අනාගාම විචිරකම විනිසරයිස්මයි සෝවාන විතර හිටි. ගිහි ගැදෙන ඉඳගෙන අනාගාමී මට්ටම කරාම යන්නට දරුවා උනන්දු කරවන්න කියලා කියනවා. ඒ තරක් නෙවෙයි. බුදුහාම දේශනා කරන ඒ ශ්‍රද්ධාවන්ත අම්මගේ පුතා කවදාද දවසක පැවිදි වෙන කැමතිනවා? එපැයි කියනවද? නෑ. ඒ දරුවා කවදාද දවසක පැවිදි වෙන කැමති නම් පැවිදි වෙන දවසද කියන දරුවට පුතේ කොහොම හරි සරුත් හාමුදුරු හරි මුගලන් හාමුදුරු හරි වගේ වෙන්න කියලා. දැන් සරුත් හාමුදුරුවනේ අම්ම බලන්නේ රහතන් වහන්සේ හත් දෙනෙක් ලෝකෙට මිහි කළා නේද? ඉතින් කෙනෙකුට දෙන්න පුළුවන් කියලා දායාද මේ ශාසන වරක් ප්‍රසන්නේ. ඒ තරම් නේ දුවල ගැන කියලා තියනවා. දුක් වෙන්නේ නැපයි. බුදුහාමුදුරුවෝ කියනවා සද්ධාන්ත අම්ම කෙනෙකුට එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජ්ජුත්තරව හරි වගේ වෙන්න කියලා. බන්දුල මල්ලිකා වගේ වෙන්න කියලාත් නෑ, සුමනා වගේ වෙන්න කියලාත් නෑ, විසාහා වගේ වෙන්න කියලාත් නෑ. කවුරු වගේ වෙන්නද කියලා තියෙන්නේ? කුජ්ජුත්තරව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නා කොයි වගේ ඇයිද? ඒ දෙන්නා අනාගාම වෙල හිටියානේ. ඊළඟට කියන වේදුව කවදාද දවසක පැවිදි වෙන කැමති නම් පැවිදි වෙන දවසේදී කියන දුවේ කොහොම හරි කේමා හරි උප්පලවන්නා හරි වගේ වෙන්න කියලා. බලන්න කොච්චර ලස්සන ආදර්ශ ගම දීලා තියෙන්නේ. මෙන්න මෙයා තමයි පිනද අපේ ජීවිතවල පරමාර්ථ ස්පර්ශපත් වෙන ප්‍රවණ. ඉතින් අපි මෛත්‍රී වඩන කොට දරුවන්ට කරුණාවන්ත නම් මෙන්න මෙතනින් තමයි උදව් කරන්නට ඕන. මෛත්‍රී දිනු කරන කෙනා මෛත්‍රී නවතින්නේ නැහැ. ඒ තැනැත්තාගේ ළඟ කරුණාවක් තියෙනවා. කෙනෙක් දුගති ගාමි වෙනකොට කැමති නැහැ. කොහොම හරි දුගති ගාමිත්වයෙන් මුදවන්න උත්සාහ කරනවා. අනිත් දේ තමයි මුදිතා ගුණය. මුදිතාව කියන්නේ මොකද්ද? වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුටු වෙන ලක්ෂණය. තමන්ගේ දරුවේ ලස්සන ඉන්නකොට, විභාගයක් පාස් වෙනකොට, හොඳ රැකියාවක් ගන්නකොට, ගියක් දොරක් හදනකොට, වාහනයක් ගන්නකොට අම්මා තාත්තා කොච්චර සතුටු වෙනවද නේද? නමුත් වෙනත් කෙනෙක් එහෙම කරනකොට කොහොමද? පොඩ්ඩක් ටිකක් අමනාපයක් තියෙනවනේ. ඒකට තමයි ඉරිසියාව කියලා කියන්නේ. පින්නතුනේ තමන්ගේ දරුවාගේ දිනු වගේම අනිත් දරුවෙන් දිනු වෙනකොට සාර්ථක වෙන සතුටු වෙන අන්න එක තමයි මුරිතාගුණය කියලා කියන්නේ. හතරවෙනි ලක්ෂණය තමයි උපේක්ෂාව. සමහර වෙලාවට අපට මෛත්‍රිය තිබුණත්, මුදිතා උපේක්ෂා ගුණ තිබුණත්, මුදිතාව තිබුණත්, කරුණාව තිබුණත් සමහර තැන්වලදී සමහර අයගේ වැරදි ක්‍රියා නිසාත්, සමහර අයගේ කර්ම ශක්තිය නිසාත් සමහර ඇත්තන් අපට පාලනය කරන්න බෑ. අන්නේ වෙලාවල්දී මනහත් වෙන එක තමයි කරන්නේ. තමන්ගේ ඇතුලෙන් තමන් පිටින් ඕන්නේ. තමන් උපරිම උත්සාහ කළා. තමන් ඊළඟ පාලනය කරන්න බෑ. දරුවෙක් ගැන උනත් එහෙමයි. මෙන්න මේ තත්ත්වයට අපේ මනස දිනකර ගන්නට ඕන. දරුවෝ හදන දරුවනේ සබ දුක් වෙන ඕන්නේ. ඔබ මහන්සියට උදව් කළා, සොමකට ගන්න උත්සාහ කළා කෙනෙක් දෙන්නෙක් නම ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී මෙන්න මේ උපේක්ෂා ගුණය ඔබ ළඟ තියෙන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ තුල වාසය කිරීම තමයි ධර්මයේ පගේ ජීවත් වෙන කලින් ක්‍රමය. මනස් ලෝකයේ කායික මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන මනසින් බ්‍රහ්මයේ පගේ ජීවත් වෙන ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. එන්නතරි මනුස්සයෙක් වශයෙන් අපි මෙලව බිහි වුණාට අපි මනුස්සයෙක් වශයෙන් ඉන්නට අවශ්‍ය නැහැ. මනුස්ස ගතිගුණ තියෙන ගමන් බ්‍රහ්මයෙන්ගේ මට්ටමට අපේ හිත දිනු කරගන්න පුළුවන්. පීති බක්කා වයිස්සාම දේව ආවස්සනා යථා කියලා කියනවා. සුසුපංවත ජීවාම යේසන්නෝ නත්ති කිච්චනං පීති බක්කා වයිස්සාම දේව ආවස්සනා යථා. පංච නීවරණ වලින් කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ දුරු කරපු බ්‍රහ්මයෙන් වගේ අපට ජීවත් වෙන මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට පින්වත්නි අපට මේ කායික වෙන වේදනා, ලෙඩ දුක්, ප්‍රිය විප්‍රයෝග මේ බොහෝ දුකලින් අපට නිදහස් වෙන්න පුළුවන්. යම් කෙනෙක් ධ්‍යාන මට්ටමට හිත දිනු කරා කියලා කියන්නේ ඒ තැනැත්තා පින්නතුනි බුදුහාම දේශනා කරනවා කාම ලෝකයේ සියලුම සැපවත් සම්පත් ඉක්මවපු කෙනෙක් කියලා. මනස ලෝක විතරක් නෙමෙයි දිව්‍ය ලෝක හය පිළිෙන සැපතට වඩා වැඩි සැපයක් දෙන කෙනෙක් තමයි. යම් කෙනෙක් උපචාර මට්ටමට හරි පංච නීවරණ සාමාන්‍යක යටපත් කරගෙන හරි මනස පිරිසිදු කරගත්තොත් අන්න ඒ තැනැත්තා විඳින මානසික සුවය කොයි වගේද? දිව්‍ය ලෝක හයේම විඳින සතුටට වඩා සුවයක් වඩා කියලා සුවයක් කියලා. බලන්න පින්වත්නි ජීවිතේ ලස්සන කරගන්න ක්‍රමයේ මේ බුදුහාම දේශනා කරේ. මෙන්න මේ මට්ටමට සිදු දිනු කරාට පස්සේ මේ සම්පූර්ණ මේ කියන්නේ ලෞකික කුසලයේ තුල දිනවන ක්‍රමයේ. හැබැයි මේ ලෞකික කුසලයේ දිගටම තියෙන්නේ ඒ කුසලයේ ගෙවුනට පස්සේ නැවත පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ මට්ටමේදී බුදුහාඳුරෝ කර්මයේ තුන් ආකාරයකට දේශනා කරනවා. අත්තිමික්කවේ කම්මං කන්නං කන්න විපාකං. කලු විපාක ගැන දෙන කල් කර්ම තියෙනවා. ඒ කියන්නේ මොනවද? සම්පූර්ණයෙන්ම හිත අපිරිසිදු කරන කර්ම. ඒක හරියට චක්කාන වහතෝ බණන් කියපු විදිහට වනා පිටපස්සෙන කරක්කිය වගේ තමයි දුක් විපාක ගැන දෙනවා. ඒක තමයි අපාගත වෙන හේතු වෙනවා. බුදුහාඳුර මෙන්න මේකේ මුලින්ම අපි වැළැක්වුවා සබ්බ පාපසංකරණම් කියලා. දෙවැනියට කියනවා කුසල සුප සම්බදා ලෞකික කුසල කරන්න. බුදුහාම ඊළඟට දේශනා කරන අත්තිබික්කේ කම්මං සුඛං සුඛ විපාකං. සැප විපාක ගැන දෙන සැප කර්ම තියෙනවා. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. මොනවද මේ? තමන් ඊට හොඳට පිරිසිදුව තියාගෙන දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියා කරන අවස්ථාව. මේක සුදු කර්ම. ඊළඟට දේශනා කරන අත්තිබික්කේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කලසුදු දෙකම විපාක ගැන දෙන කලසුදු දෙකම මිශ්‍ර එක කල කර්ම තියෙනවා. ඒ මොනවාද? ඒ තමයි දවස් එක වෙලාවක් අකුසල කරනවා අනිත් වෙලාවට කුසල කරනවා. දවල් කාලේ සාමාන්‍ය දිනල එක ආරක්ෂා කරනවා වගේ ඉන්නවා. අපිට සාත්‍රයක් සලකනවා පන්සලක් යනවා. රාත්‍රී කාලේ වැඩ දේවල් කරනවා. එතකොට එහි විපාක විදියට සැපතුම් දෙකම ජීවිතවල ලැබෙනවා. වේමානික අසුරයන් කියන අසුර වර්ගයක් ඉන්න මේ සත්‍යයන්ට මේ සැපදුම් දෙකම ලැබෙනවා. මනුස්ස ලෝකෙත් මේ සැපදුම් දෙකම ලැබෙන්නේ මෙන්න මේ කර්ම වල විපාක විදියට. මෙන්න මේ කර්ම තුන විතරයි පින්නතුනි බුදුහාඳුර කෙනෙක් ලෝකෙ පහළ වෙන විට මිනිස්සු තේරුම් ගන්න තිබුණේ. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුවිශේෂී කර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන විට ලෝකෙ හිත දිනු කරපන් හිටියා. ධානා විඥාන අපපන් හිටියා. එයන් දැනගෙන හිටියේ නීවරණ පහක් ගැන විතරයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළවට පස්සේ තව සුවිශේෂී නීවරණයක් ලෝකෙට හඳුනා දෙනවා. ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාව කියන නීවරණය. අන්නේ අවිද්‍යාව කියන නීවරණය දුරු කරන්නයි පින්නතුනේ අත්තිවික්ඛවේ සම්මාදිට්ඨේ අරියා අනාත්මා ලෝකුත්තරා මග්ගංගා කියලා කියනවා. ආර්යෝ අනාත්‍රවෝ ලෝකෙන් එතර වූ මාර්ගයට අංගයක් වඩ දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මොකද ඒ සම්මාදිට්ඨිය? ඒ තමයි අස්මින් සතිදං හෝති අස්මින් අසිදං හෝති. මේ හේතු පිට තියෙන කල්ලි මේ හේතු ඵලය තියෙනවා. හේතු නැතිවීමෙන් ඵලය නැතිවෙනවා කියන පටිච්ච සමුප්පාදණයයි. මෙන්න මේ අවබෝධය සුතමේ ඥානය යම් කෙනෙක් ලැබුවොත් අන්නේ තැනැත්තා ආරස්සණික මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. අන්න එවැනි කර්ම වලට දේශනා කරන්නේ මොකද්ද? ලෝකයෙන් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කරන බුද්ධ ඥානයෙන් ලෝකෙට දායාද කරන ඥානය තමයි කර්ම න්‍යාය තමයි. මොකද්ද? අත්ථි භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න අසුඛ විපාකං කියන කර්මය. කම්මක්ඛයයි සංවදති. ලෝකේ කර්මයක් තියෙනවා. මොකද්ද? කළුත් නොවන සුදුත් නොවන කර්ම වර්ගය. කම්මක්ඛයයි සංවදති. කර්මයේ ශේය කිරීම සඳහා හේතු වන කර්ම සංස්කාර. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ ඇතිවීම නැතිවීම අනිත්‍යතාවය පිළිබඳව අවබෝධයෙන් කරන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා. මොකක්ද ඒක දිවෙන්නේ? ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ. මොකක්ද අපේ ජීවිතේ ස්වභාවය? අපේ ජීවිතය කියන්නේ මේ ඇස කන නාසය ඉන්ද්‍රිය හය රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ස්පර්ශ ධර්ම කියන මේ ආරමුණු හයත් කියන මේ ආයතන 12. මේ ආයතන 12 ලක්ෂණය මොකද්ද? මේ ආයතන 12ම අහුත්වා සම්බුතං පුත්වා නබවිත්‍ති. පෙර නොතිබි හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි කණ්ණාඩියක් ළඟට ගියා නම් ඒ මොහොතේම කණ්ණාඩියේ රූපේ නිර්මාණය වෙනවා. අපි අයින්වත් එක්ක නැති ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ඒක හොඳට දන්නවා. අපි කවදාවත් කියන්නේ මගේ උදේ මම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආවා. කණ්ණාඩිය දින කරවුදක කවුරුත් දරවගෙන ඉඳ දන්නේ නැහැ. කණ්ණාඩිය මම ලස්සන පොඩි පිළිල හිටිය දැන් ඒ පොඩි කවුරුත් අවුල් කරාගෙන දන්නේ නැහැ. කියනක කියනවද හිතනවද? නෑ නේ නේ. නමුත් අපි එතෙන්දි ගොනා නොවනට හැබැයි ගෙදර ගැන හිතනකොට කොහොමද? ගෙදර බල්ලට කෑම ටික දානද දන්නේ නැහැ. දොරවල් ඇරලද දන්නේ නැහැ. වතුර ටික පුරවලාද දන්නේ නැහැ. ගේට්ටුව වහනද දන්නේ නැහැ. ලයිට් එක තාම දානද ළමයි සෙල්ලම් කරනවද? දැන් අපි තාම හිතන්නේ මොකද? අර කණ්ණාඩියේ තිබිච්ච රූපය තියෙනවා කියලා හිතලා අතීත සිද්ධි දෙක මනසෙන් නිර්මාණය කරගෙන ඒ ටික නිත්‍ය සංකල්පාත්ම වශයෙන් අරගෙන දැන් අපි දුක් විඳිනවා. තමන් එහෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ලැබුවත්, ශරීරයෙන් පහසක් ලැබුවත්, මනසට අරමුණක් ආවත් මේ හැම දෙයක්ම ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. තමයි වර්තමාන අතීත අරමුණ වර්තමානයට බලපෑමක් කරලා වර්තමාන සිතිවිල්ල අනාගතයට බලපෑමක් කරනවා. නමුත් අතීතෙට ඒ විදිහටම වර්තමානට එන්නේ නැහැ. වර්තමානේ අනාගතයට යන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය අපට ලැබුණොත් මොකද වෙන්නේ? අපට තේරෙනවා අපි මෙතෙක් කල් දුක් විඳේ කොහොමද? අපි මෙතෙක් කල් දුක් විඳේ මෙන්න මේ අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇසෙන් දැකපු කනෙන් අහපු මේ අරමුණු තාම ඒ විදිහටම තියෙනවා කියලා හිතලා අන්නේ වැරදි සංකල්පනාව නිසායි, අවිද්‍යාව නැත්තම් මෝහය නිසායි අපි මෙතෙක් කල දුක් විඳේ. සරල උදාහරණයක් කියමු බලන්න. ඔබට ජීවිතේ ලොකුම හතුරුකම කරපු කෙනා දැන් මෙතෙන්ට ආව කියලා කියමු. මොකද වෙන්නේ? ඔය හිතේ තියෙන මූණේ තියෙන ලක්ෂණ තියෙනවද? ටිකක් අඩු වෙනවනේ. ඇයි ඒකට හේතුව? ඔබ යාපේ අරමුණට යනවා ගිහිල්ලා නැවත ඒ අරමුණ තුල ජීවත් වෙන. ඔබට බැනපු කෙනෙක් මතක් කරගන්න. මතක් කරගමම අර බැනපු සිද්ධිය ඔබ නැවත තවත් බැනුමහන. කෙනෙකුට පුළුවන් ඔබට එක් මතයක් මනින්න. හැබැයි ඔබ අවිද්‍යාවෙන් නම් ඔබ නැවත නැවතත් බැනුමහන යන. පිටින් අපි ජීවිත කාලෙ මේ දුක් විඳින එකමක් හින්දද මෙන්න මේ අවිද්‍යාව නිසා. මේක සුතමේ ඥාණයෙන් මුලින් දැනගෙන චින්තාමය ඥාණයෙන් නැවත නැවතත් මේ දර්ශනය හිතනට ඕන. ඊළඟට භාවනාවේ ප්‍රඥාවෙන් සමත විදර්ශනා දෙකෙන් හිත සමාධිමත් කර කර පංච නීවරණ දුරු කරමින් ඊට පස්සේ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ වික්ඛව යථාභූතං අජානාති කියන විදිහට අර තමන් කලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු දේ දැන් මේ භාවනාවේ ප්‍රඥාවෙන් ඔබ විනිවිද දකින්නට ඕන. අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පත්‍ය අනිත්‍යයි, චක්කු සම්පස්ත වේදනා අනිත්‍යයි, රූප සංඥා, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර ආදී වශයෙන් මේ එක කරුණක් 10ක් දක්වා විහිදෙනවා. මේ හැම දෙයකම ලක්ෂණය මොකද්ද? අහුත්වා සම්බුතං උත්වාන බවිත්‍ති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඔබට සිතට සිතුවිල්ල එනකොටම ඔබ දක්ෂමෝ තියෙනවා. කෙනෙක් බැනපු දෙයක් වෙන්න පුළුවන්, විභාගයක් පාස්සෙට දේ වෙන්න පුළුවන්, රැකියාවේ කාරණයක් වෙන්න පුළුවන්, කෙනෙක් උදව්වක් කරපු දෙයක් වෙන්න පුළුවන්, ඉතින් තමන් කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒ කුමන හෝ දෙයක් කිතනකොටම ඔබ දක්සනෝ තින් මේ දේ බාහිර තියෙන දෙයක් නෙවෙයි, මගේ මේ මනංච ධම්මේච පටිච්චුප්පඤ්ඤති මනෝවිඥානං, මනසත් ධර්මනොත් එකතු වෙන මේ මොහොතේ හටගත්තු මනෝවිඥානේ මේ හටගෙන නිරුද්ධුනේ කියලා ඔබ දකින දක්සනෝති. නැත්තම් රූපාදී ස්කන්ධ පංචකයන්ගේ හටගෙන නිරුද්ධුනේ කියලා ඔබ දැක්කොත්ි මොකද වෙන්නේ? ඔබේ හිත බාහිර අරමුණක බැසගන්නේ නැහැ. බාහිර අරමුණක ඔබ බැස නොගත්තොත් ඔබ ජරා මරණ කරා යන්නේ නැහැ, ජරා මරණ ස්පර්ශ කරන්නේ නැහැ, ඔබ අජරාවර කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ දර්ශනේ ජීවිතේ හැකියාව දුරට වඩන්න පිළිතුර. අපි එදිනදා දාන ආදී පින්දාම් කරන්නේ, අම්මට තාත්තට සලකන්නේ, වැඩි හිටියන්ට පුදන්නේ, ගරු පරිවුත්තන්ට ගරු කරන්නේ කොමක් සඳහාද? ජීවිතයේ ආයුෂයේ වර්ණයේ සැපේ ලබන්නේ. ඇයි අපි ජීවිතයේ ආයුෂයේ වර්ණයේ සැපේ ලබන්නේ? මොකටද? මෙන්න මේ ලෝකෝත්තර කුසලයේ කරන්න. වෙන දෙයකට නෙමෙයි. ඔබ වෛද්‍ය ප්‍රතිකාරයක් ගත්තා, ඔබ සර්ජරියක් කළා, ඔබ කුමක් කරත් ඔබ හිතන්න මම තත්පරයකින් හරි වයස වැඩි කරගන්න කුමක් සඳහාද? මෙන්න මේ ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන, කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත් නැවුම දේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ සමුදේවය දකින්නට, අනිත්‍ය දුක්ඛනාක මෙහි කරන්නට, විදර්ශනා වඩන්නටයි මා මේ සියලුම දේවල් ලබන්නේ කියන එක ඔබේ හදවතේ ගැඹුරුම තැනකින් තැන්පත් කරගන්න. ඔබ ධර්මයන් උගන්වන්නේ ඒකට. දරුවෝ හොඳට ලස්සන සමාජෙට බිහි කරලා ඔබේ මේ කුසලයේ වඩන්න විවේකී ලබන්නේ ඔබ මේ හැමදයක්ම කරන්නේ. ඔබ මහන්සියෙන් හම්බ කරන දේ මේ සම්බුද්ධ ශාසනය විසෙහි නිර්ලෝභීව පරිත්‍යාග කරන තුමක් සඳහාද? ඔබේ ආයුෂය, වර්ණය, නිරෝගී භාවය දිනු කරගෙන කල්‍යාණ මිත්‍රයන් ලබාගෙන, අන්නේ කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා උපරිම ලෙස වඩන්නටයි ඔබ මේ සියලු පහසුකම් ලබන්නේ. අන්නේ මොකරොදින් තමයි ඔබ මේ ලෝකේ පහළවන විශිෂ්ටතම, වටිනාම, ගෞරවනීය පුද්ගලයෙකුට පත් වෙන්නේ. අන්නේ සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම්, සියලුම ආවාදන් සාසනා බුදුරජාණන් වහන්සේ සාරසංගේ කල්පලක්ෂ්‍ය ඇස් ඉස් මස්ලේ දන් දීලා ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අන්නේ උතුම් සද්ධර්මයේ වසර 2560 ගණනක් මහා සංඝරත්නයේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා ඔබේ අතට අලාපත් කළා කියලා තියෙනවා. මෙන්න මේ බුද්ධ ආදී උතුමන්ට මේ ආර්ය සංඝරත්නයේ අපි ගත්තරන ලොකුම ගෞරවය මොකද්ද? මේ සද්ධර්මයෙන් හොඳින් ශ්‍රවණය කරලා අපේ ජීවිතේ උපරිම ලෙස මේ දහම අපේ පිළිපදිනට ඕන. ඒ වගේම බුදුහාර දේශනා කළා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියටම සහය දෙවිමක් වගේ. ඔබේ අතට අද තියෙන බැටන් එක මේ සද්ධර්ම ඔබේ දරුවාට, ඔබේ මතු කරපුරට ඔබ දායක කරන්නට ඕන. ඔබේ ඇස් දෙක පියවෙන කලින් තව එක්කෙනෙකුට හරි මේ සද්ධර්ම ඉදිරියට ගෙන යන්නට ඔබ උදව් කරන්නට ඕන. ඒක තමයි ඔබ අතීත සංගයාට බුදුරජාන් වහන්සේ කරන සැබෑ කෘතඥතාවය බවට පත් වෙන්නේ. ඉතින් ඒ උතුම් සද්ධර්මෙන් තුරවට ඉක්මනට මේ උතුම් සද්ධර්ම දේශනාවස් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කමේ දායකත්වය උසුලන පින්තුන් බලාපොරොත්තු වෙන සත් ප්‍රාර්ථනා සියල්ලක්මත් මේ උතුම් පින්කමෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කඩන පින්කම් හොඳින් සිදු කරන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා පින්තුන් ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. පැස්කරගත් නූතන පින්කම ආනිසංසයෙන් අවීචිය පඩම් බව අග්‍රිය දක්වා සිටින සියලුම සත්‍යයන් අපේ ඥාතීන් ඇතුළු හැම දෙනෙක්ම මේ පිණින් සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්කම් සම්මදෘෂ්ටි දෙවියනොත් පින් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් ආරක්ෂා කර දෙත්වා කියලා අපි දෙවියන්ට පින්වලා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං මනෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. දැන් පින්තුනේ අද මේ පින්කම හොඳින් සිද්ධ කරගන්නට බොහෝ දිනක උදව් උපකාර කළා. විශේෂයෙන් අපේ සුගුණ සායනහන්සේ අපට මේ සඳහා ආරාධනා කළා. ඒ වගේම මේ පින්තුන් මේ සඳහා උදව් උපකාර කළ අනුග්‍රහ දක්වලා පින්කම ලස්සනට කරන් උදව් කළා. ඒ විතරක් නෙවෙයි මට මේ ධර්ම දේශනාව ඇතුළු අද දිනේ ධර්ම දේශනා සියලුම සිද්ධ කිරීම සඳහා ගමන් පහසුකම් සැලසුව අපේ මහත්මේ ඇත්තේ මේ මහත්මයා බෞද්ධයෙකුත් නෙවෙයි අබෞද්ධ මහත්මේ මේ සියලුම ගමන් පහසුකම් සැලසලා හොඳට මේ පින්කම් කරගන්න අවස්ථාව සැලසලා දුන්න ඉතින් එතුමාටත් අපි ආශිර්වාද කරනවා මේ පින්කම ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැනසීමේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිම්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති මෙත්වා සොනින්තැලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.